විල්පත්තු රක්ෂිතයේ නොනැතුණු රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා මඩු රක්ෂිතය මේ වෙනකොට එලිපෙහෙලි කරමින් දැවැන්ත වන සංහාරය සිදු කළ තුන ජනාන්තරයේ එලිපෙහෙලි කිරීම తాවකාලිකව නතර කළත් නමුත් නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් අපිට දකින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාවෙන් වහම එළඹෙන බදාදාට පෙර පොලිසිය මැදිහත් වෙලා වහම රිෂාඩ් බදුදීන් ඇතුළු මේකට සම්බන්ධ වෙන නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සිදු කරන්න ඕන. එසේ නැති වුණොත් අනිවාර්යයෙන්ම අපි පොලිස් මූලස්ථාන ඉදිරිපිටදී විරුමේ විරුද්ධතාවය පවත්වන ජාතීන් අනුව සහ බලධාරයන් අනුව වෙන වෙනම නීති ක්‍රියාත්මක වීම නොවිය යුතුයි ලංකාවේ. පොස් ගහක් ඇතුවොතින් පොලිසිය අත්අඩංගුවටගෙන උසාවිධාන අපේ මේ සමාජය තුළ මෙවන් වූ දැවැන්ත වන සංහාරයක් සිදු කර රිෂාඩ් බදුදීන් ඇමතිවරයා ඇතුළු බලධාරීන් අත්අඩංගුවට නොගන්නේ බයේ නීති ක්‍රියාත්මක නොකරනවද, එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ යම් බලපෑමක් මත නීති ක්‍රියාත්මක නොකරනවද කියන ප්‍රශ්නේ අපි හමු වෙමු.